සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉද බික්කවේ සම්මා දිට්ඨේ සීලානුග්ගහිතා ච හෝති සුතානුග්ගහිතා ච හෝති සාකච්ඡානුග්ගහිතා ච හෝති සමථානුග්ගහිතා ච හෝති විපස්සනානුග්ගහිතා ච හෝති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි කැනඩාවේ හැලිපැක්ස්හි භාවනා මධ්‍යස්ථානයේහි වස් කාලයේහි සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත දේශනාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාව ආරම්භයේදීම අප ප්‍රථමයෙන්ම මේ සද්ධර්මය අපට ලැබුණු ආචාරෝපාද්‍යයන් ස්වාමින් වහන්සේලාට අතීතයේ පටන් මේ උතුම් සම්බුදු දහම ලොවට දායාද කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු රහතන් වහන්සේලාගේ පටන් ඒ සියලු ස්වාමින් වහන්සේලාට අපි හදවතින්ම ගෞරව නමස්කාරය සිදු කරමින් අපේ සංසාර ජීවිතයේහි අතීතයේ පටන් මේ මොහොත දක්වා ආර්ය උතුමන් වහන්සේලාට අපේ අතින් කායිකව වාචිකව මානසික වරදක් සිදු වී තියෙනවා නම් සියලු උත්තමයන් වහන්සේලාගෙන් සමාව ආයදෙමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාවේදී පින්නතුනි ඒ අප විමුක්ත ආයතනයක් කරගන්න නම් අපේ හිත හොඳට පිහිටුවා ගන්නට ඕන. භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය දිනු කිරීම, අනිත් අතින් සතිමත් බව දිනු කිරීම. ඔබ ධර්මශ්‍රවණය කරන මේ කාලයේ පුරාම මෛත්‍රිය සිතුවිල්ලෙන් ඉන්නට අදිස්ථාන කරගන්නට. ඔබට පේන යම්කිසි රූපයක් වෙත්නම්, ඔබට ඇහෙන යම්කිසි ශබ්දයකට හිමි යම්කිසි පුද්ගලෙක් දෙයක් වෙත්නම්, ඒ හැම දෙනාම හැම දෙයක් කෙරෙහිම මෛත්‍රිය සාගතව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ කාලය පුරා ගත කරන්න. ඔබේ හිතට කිසියම් අරමුණක් එනවා නම් ඒ අරමුණ ගැන හොඳට සිහියෙන් නොනින් වාසය කරන්න. ඒ සිතුවිලි අනිත්‍යතාවයේ දැකීමෙන් මේ කාලය පුරාම ධර්ම දේශනාව විමුක්ත ආයතනයක් කරගන්නට උත්සාහ ගන්නට. පින්නතුනි අද ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය සිරිනන්ද ස්වාමින් වහන්සේටත් සෝදම්මහා අඳුරන් වහන්සේටත් අපේ පුණ්‍ය අනුමෝදනා කරන ගමන් අදට අප තෝරාගත්තු දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. මාතෘකාවසයෙන් තෝරාගත්තේ අංගුතර නිකායේ පංචක නිපාතේන අනුග්‍රහිත සූත්‍රය. ධාර්මික ජීවිතයක ආධ්‍යාත්මික ජීවිතයක ප්‍රධානතම කරුණක් වන සම්මාදිට්ඨිය පිළිබඳවත් සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබන්න උපකාර ලබන හේතු වන කරුණු පහක් පිළිබඳවත් සූත්‍රයෙන් සඳහන් කරනවා. ඉද භික්ඛවේ සම්මාදිට්ඨි මහණෙනි මේ ශාසනයේ සම්මාදිට්ඨිය සීලානුග්‍රහිතාක හෝති. සීලයෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. සුතානුග්‍රහිතාක හෝති. ශ්‍රුතවත් බවින් ධර්ම ශ්‍රවණයෙන් දහම් දැනුමෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාක හෝති. ධර්ම සාකච්ඡාවෙන් ඊට අනුග්‍රහය ලබන්නට ඕන. සමථානුග්‍රහිතාක හෝති. සමාධිමත් බවෙන් හිත එකඟ බවෙන් සමාධිත්‍ය පෝෂණය කරගන්නට ඕන. විපස්සනානුග්‍රහිතාක හෝති. විපස්සනා භාවනාවෙන් අනිත්‍ය දුකානාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වශයෙන් සමාධිත්‍ය පෝෂණය කරගන්න ඕන කියන මේ කරුණ පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සූත්‍රයෙන් අවධාරණය කළ තියෙනවා. අප දේශනා කරන්න බලාපොරොත්තු වන අනුග්‍රහිත සූත්‍රයේ සාරාංශය මේක. මේ සූත්‍රයේදී අපි සම්මා දිට්ඨිය පිළිබඳවත් ඊට පාදක වන කරුණු සහ සම්මා දිට්ඨියේ ප්‍රභේද පැහැදිලි කරන්නටත් සම්මා දිට්ඨියට උපකාරවත් වන සීලය, ශ්‍රුතවන්ත භාවය, සාකච්ඡාව, සමත විපස්සනා කියන මේ කරුණු පහ පිළිබඳවත් අපට ලැබෙලා තියෙන කාලය අනුව පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ අප මුලින්ම තේරුම් ගත යුතුයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා. පින්නතුන් බොහෝ ධර්ම දේශනාවලදී අහල පුරුදු කාරණයක්. සම්මා දිට්ඨිය නිවැරදි දැකීම, right understanding, right vision කියලා අපි සඳහන් කරන නිවැරදි දැක්ම අප ලබා ගන්න කොහොමද? අප මේ ජීවත් වෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක උතුම් මනුසාත්ම භාවයක් ලැබලා අතිශය දුර්ලභ ශන සම්පත්තියක් ලැබුවා වගේ හැටියට මේ ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම දෙයක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපේ ජීවිතේ මොකද්ද වන්නේ? ලෝකයේ ස්වභාවය මොකද්ද? අපේ සිත ක්‍රියාත්මක වන්නේ කොහොමද? සංසාර චක්‍රයේ ගමන් කරන්නේ ආකාරය කොමක්ද? සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන්නේ කොහොමද කියන මේ කරුණු ගැන පැහැදිලි නිවැරදි දැක්මක් අපට ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය තුළින්. ධර්ම ශ්‍රවණේ ලැබෙන නම් පින්නතුනේක නිකන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සංසාරගත ජීවිතයේහි අපකලා වූ පුණ්‍ය කර්ම වල ආනිසංස විදියට කල්යාණ මිත්‍රාශ්‍රය අපට ලැබිලා තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ වර්ග පැහැදිලි කරනවා නැගෙනහිර දිසාවෙහි සූර්යාලෝකයේ එන්න කලින් මුලින්ම අරුණෝදය කියලා එකක් තියෙනවා. ඉර පේන කලින් නැගෙනහිර පැත්තේ රතු පාට ඡායාවක් තියෙනවා, එළියක් තියෙනවා. ඒකට කියන්නේ අරුණෝදය කියලා. එතකොට අරුණෝදය තියෙනකොට අපට යම්කිසි විදියක විශ්වාසයක් තියෙනවා තනබෝ වේලාවකින් සූර්යා පායයි කියලා. සූර්යා පෑයීමේ තියෙන පෙර සලකුණ තමයි අරුණෝදය කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨිය ඇතුළු ආරසිංහ මාර්ගයේ කෙනෙකුගේ ජීවිතයට ලැබෙනවා කියන කේ තියෙන පෙර සලකුණ තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය, සත්පුරුෂ සංසේවනයේ කියන කාරණය. ඉතින් ඔබත් මාත් ලැබුව මේ සත්පුරුෂ සංසේවනයේ ආනිසංස විදියටයි අපට සද්ධර්මයේ ඔස්සේ සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එතකොට කල්‍යාණ මිත්‍රත්වයේ ලැබුණට විතරක් අපට ලැබෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ලැබෙන නම්, ධර්මය ලැබෙන නම් අප ළඟ තවත් සුවිශේෂ ගුණයක් තියෙන්නට ඕන. ඒකට කරණිමෙති සූත්‍ර ආදී දේශනාව සඳහන් වෙනවා සුවච කියලා. සක්‍රිය අහුම්කන්දේම දෙසවන් යොමු කිරීම කියන එක. සද්දාජාත උපසංකමති, උපසංකමේත්වා පෛරපාසති, පෛරපාසන්තෝ සෝතං ඕදහති ආදී වශයෙන් ධර්මයේ සඳහන් කරන්නේ මදක් හෝ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් බුදු ධම්ම සංඝ කියන තෙරුවන් වෙත එළඹෙනවා. තෙරුවන් වෙත එළඹිලා ඒ බුදුරජාණන් වහන්සේ නැත්නම් ශ්‍රාවක සංඝරත්නය ඇසුරු කරනවා. ශ්‍රාවක සංඝරත්නය ඇසුරු කරන කෙනා ඊළඟට කරන්නේ දෙසවන් යොමු කරනවා. මේ ලෝකේ ලබා ගන්න පුළුවන් වටිනාම දේ, දේශාන වලට අහන තියෙන උතුම්ම දේ සවන අනුත්තරී කියන කාරණය මේ තැනත්තා ලබා ගන්නවා. මෙන්න මෙතෙන්දී කාටකින් අපි සුවජ බව තියෙන වගේම අනිත් අතින් හොඳට නුවණින් කාලය ගත කරන්නට ඕන. සිහියෙන් ඒ ධර්මය අහන්නට ඕන. ධර්මයේ ළඟදී අපි හැකිතාක් දුරට අවංක වෙන්නට ඕන. අවංක බව, සුවච බව, නුවණැති බව සහ සිහිය මේ කරුණොත් එක්ක අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදනවා කියලා. මහාචාර්යාරිසක සූත්‍රයේ දැක්වෙන ආකාරයට සම්මා දිට්ඨියෙන් පහන් දෙක වේ දොයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට අංග දෙකක් හැටියට දේශනා කරනවා. අත්තිබික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. එක සම්මා දිට්ඨියක් තියෙනවා සාස්ත්‍රව වූ ආස්ත්‍රවලට හිත වූ. ඒ වගේම කුසල කර්ම වලට නැත්නම් පුණ්‍ය කර්ම වලට බර වෙච්ච ලෞකික කුසලයට නැත්නම් පුණ්‍ය කර්ම වලට බර වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. උපදිවේපක්ඛා උපදි සම්පත් ලබා දෙන සුගතිය, දීර්ඝායු සම්පත්තිය, රූප සම්පත්තිය, නිරෝගී භව ආදී උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඊළඟට අත්තිබික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා විස්තර කරනවා. ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකෝත්තර වූ ආරසංග මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප ලැබෙන මුල්ම අවබෝධය තමයි සාස්වා පුඤ්ඤ භාගියා උපදීවපක්ඛා කියන විදියට ශාස්ත්‍රව වූ ඒ වගේම පුඤ්ඤ භාගිය වූ උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨිය නැත්තම් කම්මසගත සම්මා දිට්ඨිය. ධර්ම ශ්‍රවණය කරනකොට අපට අහන්න ලැබෙනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ මේ ආදි වශයෙන් සඳහන් කරපු විදියට අප සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් යමක් කරනවා නම් ඊට අනුරූප වූ සැප දුක් විපාක අපට ලැබෙනවා කියන කාරණය. මේක තමයි අපේ ජීවිතේ ලැබෙන පළවෙනි අවබෝධය. පින්තුනේ මේ ඇසෙන හැම දහම් පදයක් පාසාම ලැබෙන හැම අවබෝධයක් පාසාම අපේ දියුමඟ පහන් වෙනවා. සිතේ තියෙන ලෝභ ආදී අකුසල දහම් දුරු වෙනවා. සිතේ තියෙන දුක්ඛම් කටළු දුරු වෙලා අපේ මානසික සතුට ආධ්‍යාත්මික සුවය නිරාමිස ප්‍රීතිය වැඩි දියුණු වෙනවා. අන්නේ ධර්මස්තරවලින් පළමුව ලැබෙන අවබෝධය තමයි කුසල අකුසල කර්ම පිළිබඳ අවබෝධය ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් කයින් වචනින් සිතින් ඒ අපිරිසිදු සිත නිසා දුක් විපාක විඳින ලැබෙනවා. ගුණාගේ පිටපස්සෙන කරත්තය අර කරත්ත රෝධය ගුණාගේ පිටපස්සෙන වගේ අපටත් අප කරන අකුසල කර්මවල විපාක සිත අපිරිසිදුව කරන ක්‍රියාවන්හි ආදීනව අප පිටපස්සේ ක්‍රියසක වගේ ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට යම්කිසි කෙනෙක් පිරිසුදු සිතින් යමක් කරනවා නම් කියනවා නම් සිතනවා නම් ඒ පිරිසුදු සිත නිසා ඒ තැනැත්තාට සැප විපාක ලැබෙනවා. තමා පිටපස්සේ එන සෙවණැල්ල වගේ තමන්ට මේ ජීවිතයේදී සසර ජීවිතයේදී සැප විපාක ලැබෙනවා කියන කාරණය. පින්නතුනි මෙන්න මේ අවබෝධය සමගම අපි හැකිතාක් දුරට සබ්බ පාපසකරණං කියපු විදියට පාප කර්ම වලින් වෙන් වෙනවා. කුසල සුප සම්බදා කියපු විදියට දාන ආදී පින් දහම් ලෞකික කුසලයේ කුසල දහම් අප සිද කරනවා. මේ යානිසංස විදියට එකහතකින් අර අකුසල් නොකිරීම නිසා පාප කර්ම නොකිරීම නිසා අපට තියෙන හිතේ පසුතැවිල්ල දුක වේදනාව ලැජ්ජාව බිය කියන මේ කරුණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. පුණ්‍ය කර්ම කුසල කර්ම කිරීම හේතුවෙන් අපේ ජීවිතයේ කුසලයේ දින වේලා මානසික සතුට වර්ධනය වෙනවා. අපර ටිකෙන් ටික මේ සද්ධර්මය ස්වකහතයි සම්දිත්තිකයි අකාලිකයි කියන ගුණාංග ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දහමට එන්න එන්න ධර්මයෙන් අපේ ජීවිතය ආලෝකවත් කරගන්න අපට ධර්මයේහි ආනිසංස පේන ගන්නවා. මේක තමයි ධර්මයෙන් ප්‍රධාන වශයෙන් අපට ලැබෙන ආනිසංසය. මේ සම්මා දිට්ඨිය සමගම අපේ සංකල්ප සිතිවිලි යහපත් වෙනවා. නෙක්ඛම් සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප ආදී වශයෙන් යහපත් සංකල්පන අධ්‍යයන වෙනවා. පංචකාම සම්පත්තියෙන් දුර වෙන්න ඕන කියන ආකල්පයක් ඇති වෙනවා. අනිත් අය පිළිබඳව වෛර කිරීමේ සිතුවිල්ලෙන් වෙන් වෙන්න ඕන කියන හැඟීමක් එනවා. අනිත් අය වෙහෙසටපත් කිරීම කියන කරුණෙන් දුර වෙනවා. සම්මා වාචා වචන යහපත් වෙනවා. සම්මා කම්මන්ත කයින් කරන දේවල් නිවැරදි වෙනවා. සම ආජීව දිවි පැවැත්ම යහපත් වෙනවා. වැරදි ව්‍යාපාර වලින් රැකිරක්ෂා වලින් වෙන් වෙලා දැහැමි ව්‍යාපාරයකට ඉක්මනින් මෙලබෙනවා. සම්මා වායාම උස්සාහේ නිවැරදි වෙනවා. අකුසලෙන් මිදෙන්නත් කුසල් දිනු කරන්නත් අකණ්ඩ උස්සාහයක වේදෙනවා. ඊළඟට සම්මා සති තමන්ගේ සිත කය පිළිබඳව නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ සිත උපරිම ලෙස පිහිටුවා ගන්නවා. අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයෙන් ඉදීම නිසාම සතිමත් බව කාලයක් දිනු කිරීමේ ආනිසංස විදියට සම්මා සමාධියේ හිත සමාධිමත් වෙනවා. මේ සමාධිය තුළ උපරිම ලෙස තැනැත්තා ගත කරන උත්සාහ ගන්නවා. කිසියම් සමත කමඨහනක් භාවිත කරමින් මේ තැනැත්තා මොකද කරන්නේ? හැකිතාක් දුරට සමතයෙන් ඉන්න කාලය දිනු කරගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය ආදී මේ කමඨහන් ඔස්සේ ඔහු මානසික සතුට, ආධ්‍යාත්මික සුවය, නිරාමස ප්‍රීතිය දිනු කරගන්නවා. කම්මස්ස කතා සම්මා දිට්ඨිය ඔස්සේ ආරසිංහ මාර්ගය ඉදිරියට යන ආකාරය මේ අපි සඳහන් කළේ. එතකොට යම් කෙනෙක් කම්මස්ස කතා සම්මා දිට්ඨිය තියෙනවා නම් ඔහු අර කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ දහම් දැනුම සමගම යෝනිසෝ මනසකාරයේ අඛණ්ඩව වාසය කිරීමේ ප්‍රතිඵල ලෙස ඔහු ආරසිංහ මාර්ගය තුළ අඛණ්ඩව ජීවිතය පරිහරණය කරන හසුරුවා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙහි ඉහළම ප්‍රතිඵල විදිහට සැලකන්නේ සමත කමඨහනක ඉහළම ලෙස සිත තබා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඇතැම් අය කර්මඵල අදහන ශාස්ත්‍රවරු මේ දහම ඔස්සේ කටයුතු කරලා ඔහු උපරිම ලෙස තමන්ගේ සිත දියුණු කරගත්තා. සිල්වන්තව සමාධිය දියුණු කරගත්තා. සමහර අය රූපාවචර ධ්‍යාන විතරක් නෙවෙයි අරූපාවචර ධ්‍යාන පවා ලබා ගත්තා. ආලාර කාලාම, උද්දකරාමපුත්ත මේ වගේ අය අසිත කාලදේවල අය ගැන සඳහන් වනවා ඔවුන් ආකාසානංචායතන ආදී අරූපාවචර ධ්‍යාන ලබන මට්ටමට හිත දියුණු කරගෙන වාසය කළා. මෙහි ප්‍රතිඵල විදියට මේ ධ්‍යාන මට්ටමට හිත දියුණු කිරීමේ ප්‍රතිඵල වශයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම, පංච නීවරණ ධර්ම යටපත් කිරීමේ හැකියාව තියෙනවා. මේකත් පින්නතුනේ මානසික වශයෙන් ලබන ලොකු ජයග්‍රහණයක් කියලා කියනවා. යම් කෙනෙකුට මේ නීවරණ ධ්‍යාන මගින් දුරු කරන්න පුළුවන් නම් යටපත් කරන්න පුළුවන් නම් විස්කම්බන වශයෙන් ප්‍රහිණ කරන්න පුළුවන් නම් එතනත්තාගෙන ධර්මයේ සඳහන් කරන්නේ ඔහු මාර්යාගේ ඇසට වැලිගසපු කෙනෙක් කියලා. මාර්යාගේ විශේෂයේ ස්ත්‍රී ඉක්මවපු කෙනෙක්, මාර්යාගේ ඇස් දෙක අන්ධ කරපු කෙනෙක් කියලා සඳහන් කරනවා. පින්නතුනේ මෙන්න මේ කරුණවලින් දිනු වෙන නම් භාගතුන් වහන්සේ මේ අනුග්‍රහිත සූත්‍රයේදී පැහැදිලි කරන්නේ කරුණ පහකින් විතර අනුග්‍රහ ලබන්නට ඕන, උපකාරවත් බව ලබන්න ඕන කියලා. ඒ මොනවද? සීලානුග්‍රහිතාච හෝති, සීලවන්ත බවින් කායික වාචික සංවරය මේ සම්මාදිටියත් එක්ක සමගාමි වෙන්නට ඕන. ඒ වගේම සුතානුග්‍රහිතාච හෝති, හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. කර්මය පිළිබඳව, සම්මාදිටිය අංග පිළිබඳව, සතිමත් බව පිළිබඳව, සමාධිය පිළිබඳව යාලියලෙත් අපි ධර්ම දේශන අහන්නට ඕන. ඒ වගේම තමන්ට ධර්මයේ පිළිබඳව තියෙන කරුණු ගැටලු තවදුරටත් විසඳා ගන්නට ඕන. ඒ කියන්නේ සාකච්ඡානුගහිතාච හෝති, සාකච්ඡාවෙන් ධම් ගැටලු निराකරණය කරගෙන තවදුරටත් මේ සම්මා දිට්ඨිය පෝෂණය කර ගන්නට ඕන. සමතානුගහිතාච හෝති, සමතෙන් අනුග්‍රහ ලබන්නට ඕන. ඒ මොකද්ද සමතේ කියලා කියන්නේ? හිත එකඟ කිරීමෙන් සතිමත් කාලයක් වාසය කිරීමේ ප්‍රතිඵල ලෙස තමා විවේකීව සමතය සතිමත් බව ඔස්සේ සිත එකඟ කිරීම පුහුණු කරන්න ඕනෑ කියලා සඳහන් කළා. ඒ වගේම විපස්සනා අනුග්‍රහයට හෝති, විපස්සනා වෙනුත් අනුග්‍රහ ලබා ගන්න ඕනෑ කියලා සඳහන් කළා. සමාධිත්තේ දෙවැනි පියවර තමයි අත්‍යබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු ආකාරයට ආර්ය වූ, අනාසරව වූ, ලෝකෝත්තර වූ මාර්ගාංගයක් වූ නැත්නම් ආරසංග මාර්ගයට අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදාය ඥානං කියපු විදිහට දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතයේ සිදුවන සැබෑ ඉරණම පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට සම්මාදිට්ඨිය තුලින් ලැබෙන්නට ඕන. දුක කියලා කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නිරෝධ කිරීම මොකද්ද? එහි මාවත මොකද්ද කියන මේ හතර ගැන පැහැදිලි දැක්මක් අපට තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා වලින් බොහෝ විට ඉලක්ක කරන්නේ ශ්‍රාවකයන්ට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබා දෙන්න. යයි තාම කෙටියෙන් දක්වනවා නම් පරිසම්පාද විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතේ මස්මින් සතිය දන් හොති, ඉමස්මින් අතසී දන් හොති කියපු විදිහට මේ ඇති කල්ලි මේ හට ගන්නවා, මේ නැති කල්ලි මේ නිරෝධ වෙනවා කියන කාරණය. චතුරාර්ය සත්‍යයත් පරිසම්පාදයත් මේ අවබෝධ දෙකම එකට සමගාමී වෙනවා. ඊට සමගාමීවම පංචස්කන්ධය නැත්නම් පංචපාදස්කන්ධය තේරුම් ගැනීමත් ආරසිංහ මාර්ගයට පිවිසීමත් කියන මෙන්න මේ කරුණු හතර චතුරාර්ය සත්‍ය, පටිසම්පාදය, ස්කන්ධ පංචකය, ආරසිංහ මාර්ගය කියන මේ කරුණු හතරකට සමගාමීව ගියොත් තමයි සැබෑ ලෙසම අපට සම්බුද්ධ ශාසනයකින් නිසි ඵල නෙලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. චතුරාර්ය සත්‍යයේ මුල්ම කාරණය තමයි දුක්ඛ සත්‍ය කියන කාරණය. මොකක්ද දුක කියලා කියන දේශනා කළා. සාමාන්‍ය වහන්සේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නැලබිච්ඡම්පි දුක්ඛං ආදී වශයෙන් සාමාන්‍ය ලෝක විවහාරයේ තියෙන දුක දේශනා කළා. ඊළඟට ඒ සියලුම දේවල් එකට කැටි කළා. සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණයක් දේශනා කළා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම දුක සත්‍ය හැටියට දේශනා කළා. ඊටත් ගැඹුරට ගිහිල්ලා උන්වහන්සේ දේශනා කරනවා මේ අසකනනාසාදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු පිළිබඳව පතිත වන මුල් අවස්ථාවේ ලැබෙන අත්දැකීම. අන්නේ මුල් අවස්ථාවේ හටගන්න ප්‍රകൃතියෙන්ම පිරිසිදු වූ විඥානය සහිත වූ ස්කන්ධ පංචකයට විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය කියලා දේශනා කරනවා. අන්නේ දුක්ඛ සත්‍ය පාදක කරගෙනම තමයි දුක හටගන්නේ. ඒ නිසා හැම දුක්ක්ම දුක්ඛ සත්‍යයක් බවට පත් වෙනවා. නමුත් විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය පමනක් වෙන කාරණයක් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියපු විග්‍රහය. මේක ඊටාම පැහැදිලි විග්‍රහයක් පින්නතුනේ යමක ප්‍රකරණෙහි සත්‍ය යමකෙහි පැහැදිලි කරන විස්තරය. කායික දුකක් චේතසික දුකක් හැර යමක් වෙත්නම් අන්න ඒක දුක්ඛ සත්‍යයි, ඒක දුක නෙවෙයි කියලා. මේ කායික දුකයි චේතසික දුකත් හැර යම්කිසි දුකක් කියලා කියන්නේ අපේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණක් කිසියම් ඉන්ද්‍රියක් ඔස්සේ පතිත වෙන මුල් අවස්ථාව හටගන්න මුල් ස්කන්ධ පංචකය. මේක පිරිසිදු අවස්ථාවක්, මේක දුකක් හස් සැපක්වත් නෙවෙයි, මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, මේක පිරිසිදු මට්ටමක්, මේකට කියන්නේ විපාක මට්ටමයි කියලා. අතීතයේ තිබෙච්ච අවිද්‍යා කර්ම තෘෂ්ණාදී හේතු මත වර්තමානයේ තියෙන ආහාරය නැත්නම් ස්පර්ශයේ නාම රූප ආදී මේ හේතු මත මේ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකය. ඒ මුල් ස්කන්ධ පංචකය දක්වන්නේ පකති පරිසුද්ධ මිදං ආදී වශයෙන් ප්‍රകൃතියන පිරිසිදු අවස්ථාවක ඉදිරිය දක්වන්නේ. මෙන්න මේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය අපට අඛණ්ඩව පිහිටා ඉන්නට බෑ. ඒක ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. අපි එක හඳුනාගන්නේ සැබවින්ම නිරුද්ධ වුණාට පස්සේ චක්කු විඥාණයෙන් සිද්ධවන්නේ ඒ අරමුණ පතිත කරගැනීමේ මූලික අවස්ථාව විතරයි. ඊට පස්සේ අපි ඒ ගැන අවබෝධය ලබන්නේ ඒ නිරුද්ධ වුණාට පස්සේ නව කර්මයක් විදියට මනස සහ ධර්මාලම්බන ඔස්සේ මනෝ විඥාණයෙන් තමයි නැවත අපි තේරුම් ගන්නෙ. මෙන්න මේ මුල් අත්දැකීමට කියනවා දුක්ඛ සත්‍ය කියලා. අන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව අපි අනවබෝධයෙන් හිටියොත් බාහිර රූපයක් tie කියලා අපි බාහිරට නැඹුරු වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේ ඔබ ඇසින් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, ඒ ලබන අත්දැකීම මේ මොහොතේ තියෙන අත්දැකීමක් නෙවෙයි, මීට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච අත්දැකීමක් තමයි දැන් මේ මනෝවිඥාණයෙන් දකින්නේ. එතකොට මේ අවබෝධය අපට නොතිබ්බොත් මොකද වෙන්නේ? අපි බාහිර රූපයක් මේ වෙලාවේ තියෙනවා කියලා හිතන් ඉන්නේ. නමුත් පින්නොතුනි සැබවින් මේ මොහොතේ අපි යමක් හඳුනාගන්නේ මනෝවිඥාණයෙන්. එතකොට බුදුදහම මනස විතරක් කියලා කියන්නේත් නෑ. රූපයක් ගැන සඳහන් කරනවා. බුදුදහම මනස විතරයි තියෙන්නේ කියලා විඥානවාදයට යන දහමක් නෙවෙයි. අපට ඕනම වෙලාවක අපේ ඇසට රූපය පතිත කරගෙන ඒ ඔස්සේ මනෝවිඤ්ඤාණය හටගෙන ස්කන්ධ පංචකයක් හටගැනීමක් තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මන ආයතනයේ කියන අවබෝධයයි මෙහිදී සඳහන් කරන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කරනවා ස්කන්ධ පංචකයේ සමුදේ හටගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. රූපයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. අනිත් අතින් ඒ හටගන්න ස්කන්ධ පංචකයේ ඉතුරු නැතුවම නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට සාස්වත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම සාස්වත සහ උච්ඡේද කියන අන්ත දෙකම දුර වෙන එකම මාවතසේ භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ හේතුඵල ධම පරිසම්පාදයේ ඉදප්පච්චතාවේ ආර්ය න්‍යාය වශයෙන් සඳහන් වන මේ ඉති ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති කියන මේ පරිසම්පාද විග්‍රහයයි. එතකොට අර මුල් අධ්‍යක්ීම දුක් සත්‍ය ඒ ගැන අපි නොදැන ගත්තොත් අවිද්‍යා සාගතෝ බාහිර රූපේ බැලුවොත් අපි ඒ ගැන අපි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක උපේක්ෂාවෙන් ඉන්නවා. ඒ උපේක්ෂාවෙන් හිටියත් අපි බාහිර රූපයකට සිත ඇතැයි කියලා හිතලා තමයි ඒත් අපි මැදහත් වෙන්නේ. ඒ වගේම අපි බාහිර බලන රූපෙන් අපට පින්කම් කරගන්න පුළුවන්, පුණ්‍යාභි සංඛාර කරන්න පුළුවන්, ආනන්‍යභි සංඛාර සිද කරන්න පුළුවන්, මනස පැත්තෙන් ඇති දෙයක් හිතින් අරගෙන. නමුත් අපි කෙසේ වෙතත් අවසාන වශයෙන් ගත්තොත් අපි අවිද්‍යාව තුලයි ඉන්නේ. ඒ නිසා සඳහන් කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. ඒ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර හුදේ අපුඤ්ඤාභි සංඛාර, අකුසල සංඛාර විතරක් නෙවෙයි, පුඤ්ඤාභි සංඛාර සහ ආනෙන්ජාභි සංඛාර රැස් කරන්නේ මේ අවිද්‍යාව තුල භවය තුල ඉඳගෙන. නැත්තම් බාහිර ලෝකයක් ඇතැයි කියන නොදැනීම මත ඉඳගෙනයි පුඤ්ඤාභි සංඛාර සිද කරන්නේ. එමගින් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. ආනෙන්ජාභි රැස් කරගෙන බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්, අරූපාචර බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්. නමුත් අපට ඒ ඔස්සේ දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට දේශනා කරන ප්‍රධාන මනුසාසනය තමයි සංසාර චක්‍රයෙන්ම සපුරා නිදහස් වෙන මාවත පැහැදිලි කිරීම. අන්නේ පැහැදිලි කිරීමේදී ප්‍රධාන වශයෙන්ම මේ දුක්ඛ සත්‍ය මොකද්ද? අර මුලින් හටගන්නේ ස්කන්ධ පංචකය. ඒ දුක්ඛ සත්‍ය විදිහට දැනගන්නට ඕන. ඊළඟට අවිද්‍යා සාගත අපි හිටියොත් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් අපි අර අවිද්‍යා සාගතෝ ඉඳීම නිසා සංස්කාර හටගෙන විඥාන නාම රූප සලයතන පස්ස ආදී මේ පරිසම්පාද්‍ය අංග තුල අපි කොටු වෙලා ජරා මරණ ස්පර්ශ කරන මට්ටමට යනවා. නැත්තම් අපි දුක් සමුදයට පත් වෙලා ඉන්නේ, දුක් සමුදය තුලයි ඉන්නේ, දුකේ හට ගැනීම තුලයි ඉන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අර ස්කන්න ආසාදී ඉන්ද්‍රිය තුලින් හටගත්තු ස්පර්ශ සමුදයන්ති අපි ඉන්නේ. ඒ හටගත් ස්පර්ශයේ තවමත් තියෙන දෙයක් හැටියට, ඇති දෙයක් හැටියට ඇත කියන අන්තය අපි ඉන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට ධර්ම ශ්‍රවණයෙන් මේ අවබෝධය ලැබුණා නම් ඔහුට දුක්ඛ නිරෝධය පේනවා. අර හටගත් ස්කන්ධ පංචකයේ නිරෝධය, ස්පර්ශ නිරෝධය ඔහුට පේනවා. ඔහු ස්පර්ශ නිරෝධය ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා, ස්පර්ශ නිරෝධය අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකටයි දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. යෝතස්සායේ වාසයේ විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් කියපු විදිහට ඒ අවිද්‍යාවෙහි ඉතුරු නැතුවම නිරෝධ කිරීම නැත්තම් තෘෂ්ණාවේ නිරෝධයට සඳහන් කරන නිරෝධ සත්‍ය කියලා. මෙන්න මේ දුක සමුදයත් නිරෝධයත් දුක සත්‍යයත් පැහැදිලිව දැනගත්තු කෙනාට ඔහුට මාර්ගය පැනවෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය නැත්තම් ආරසංගික මාර්ගය, සතර සතිපට්ඨාන ආදී නම් වලින් සඳහන් කරපු මාවතක් ඔහුට පැනවෙනවා. ඔහුගේ ජීවිතය ධර්මානුකූල විදිහට ගෙන යන්නට මෙන්න මේ අවබෝධයට කියනවා දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයට සම්මාදිට්ඨියේ දෙවෙනි පියවර විදිහට අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ මෙන්න මේ කරුණ ටිකෙන් අපට ලැබෙන අවබෝධය. පින්නතුනේ මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව විශ්වාස කරනවා කියන මට්ටමට යන්නේ මෙන්න මේක. පින්නතුනේ දැන් අපි මාවත් දෙකක් පිළිබඳව දැනගත්තා. කම්මසකතා සමාධිත්‍යයෙන් එක මාර්ගයක් අපි තේරුම් ගත්තා, ස්වර්ගගාමි මාර්ගයේ සුගතිගාමි වීමේ මාර්ගය. නැත්තං හිතේ කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කළා, ඉහළ මලෙස හිත පිරිසිදුව තබා ගන්න ආකාරය, ඒ සඳහා ඒකාතකින් සිල්වන්ත භාවය, අනිත් අතින් තමන්ට සමතය අරමුණක නැත්තං සම්මා සමාධිය ඔස්සේ කිසියම් එක කුසල අරමුණක සිට බොහෝ වේලාවක් භාවිත කිරීම අවශ්‍ය වෙනවා. හිත සමාධිමත් කරගෙන අපි ඉන්නවා. මේ පළවෙනි අවබෝධයෙන් අපට ලැබෙන ජීවිත වෙනස තමයි අපේ රූපස්කන්ධය තුළ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. රූපයෙන් හිත නිදහස් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපවල පිහිටපු යම්කිසි සැපයක් අපි ලබන්න අපේක්ෂා කරනවා නම් මෙන්න මේ සැපයට තියෙන ආශාව ටිකෙන් ටික ගිලිහිලා යනවා. ඇයි ඒකට හේතුව? ඔහුට ඊට වඩා මානසික සුවයක් පේන ගන්නවා. යම්කිසි කෙනෙකුට මෛත්‍රී භාවනා ආදී කිසියම් භාවනා කමඨහනක් භාවිත කරලා හිත සමාධිමත් කරගන්න අවස්ථාව ලැබුණා නම් ඔහු මේ ලෞකික ජීවිතයේ රූප මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. ඔහුගෙන් ගිලිහිලා යනවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන දෙන්නදා යුතුයකම් කරන්නේ නැහැ කියලා. තමන්ගේ යුතුයකම් කලින්ටත් වඩා ඊටම හොඳින් සිදු කරනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳින් ඉගෙන ගන්නවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ දැහැමිව නිවැරදිව කරනවා. දරුවන්ගේ කටයුතු වෙනදාට වඩා සාර්ථකව කරනවා. ගේදර කටයුතු යුතුයකම් ආදී මනවින් සිදු කරන ගමන් ඔහු කිසිඳු විටක අර රූපය මත යැපෙන අවසාන බලාපොරොත්තුවක හිත තියාගන්නේ නැහැ. තමන්ගේ දේපල පිළිබඳවත්, ඥාතීන් දරුවන් පිළිබඳවත් වැඩි දෙයක් කියා තමන්ගේ භෞතික ශරීරය පිළිබඳවත් අවසාන බලාපොරොත්තුව ඉහළම සැපයහු තබා ගන්නෑ. ඔහු දන්නවා මේ රූපය පිළිබඳව බලාපොරොත්තු තියාගෙන හිටියොත් අනිවාර්යයෙන් මේ දුකෙන් කෙලවර වෙනවා කියන එක ඔහු කලින්ම දන්නවා. ඔහු ඒ දුක් විඳින්න කැමති නෑ. අන්නේ නිසා ඒ භෞතික සිහිනයට වඩා ඉහළ මානසික සිහිනයක් ආධ්‍යාත්මික බලාපොරොත්තුවක් ඔහු තියාගෙන නිතරම උත්සාහ කරන්නේ රූපයෙන් කොහොම හරි හිත මුදවාගෙන ඇතිතාක් සමත අරමුණෙහි වැඩි කාලයක හිත පවත්වා ගන්නට උත්සාහ කරන්න. සීල සත්ව සුවපත්ත්වවා කියන මෙත් සිත දිනු කරනවා. අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප වලට හිත තියලා හිත සමාධිමත් කරගන්නවා. ආස්වාස ප්‍රස්වාසයට හිත තියලා හිත සමාධිමත් කරගන්නවා. මෙන්න මේ ආදී වශයෙන් ඔහු ටිකෙන් ටික අර රූපේ නිදහස් වෙලා මානසික සුවය, මානසික ඒකාග්‍රතාවය ඔහුගේ ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් කරගන්නවා. මේක තමයි සම්මා දිට්ඨිය ලැබපු මුල් අවස්ථාවේදී අපට ලැබෙන අවබෝධය සහ අපේ ජීවිත පරිවර්තනය. නමුත් එතනින් නොනවති මේ තැනැත්තා තේරුම් ගන්නවා හුදෙක් පඨවි ආදී සතර මහා භූත රූපවල විතරක් නෙවෙයි මේ මානසික පැත්තෙනොත් නැත්තම් විඥාන නාම රූප දෙකිනුත් නිදහස් වෙන්න ඕන කියන අවබෝධයට පත් වෙලා ඒ තැනැත්තා ස්කන්ධ පංචකයේම සමුදේය බලන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු බාහිර රූපයෙන් විතරක් නෙවෙයි අභ්‍යන්තර මානසික පැත්තෙනොත් නිදහස් වෙන විදියට නාම රූප විඥාන කියන සියලුම අංගවල අනිත්‍යතාවය තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ යොස්සිය ඔහු නිතරම සම්මා සංකල්පය දිනු කරනවා. මෛත්‍රී වඩවඩ හිත සමාධිමත් කරනවා. ඔව් කතා කරන වචන නිවැරදි වචන වෙනවා. මේ ආධ්‍යාත්මික ඉලක්ක ඉදිරියෙන් තියාගෙන තමයි වචන කතා කරන්නේ. ඔහු ක්‍රියා කරන්නේ, රැකියාවක් කරනවාන් කරන්නේ, උත්සාහයක් කරනවාන් කරන්නේ, දරුවෙක් හදනවා නම්, රැකියාවක් කරනවා නම්, මිල මුදලක් උපයනවා නම් මේ සියල්ලක්ම ඔහු කරන්නේ අර ආධ්‍යාත්මික ඉලක්කයේ ඉහළම සිහිනයක් බවට පත් කරගෙන සහ ආරසිංහ මාර්ගය තුල අඛණ්ඩව පිහිටලා. අනිත් අතින් ඔහු සතර සතිපට්ඨානෙ වඩනවා. ඔහුගේ ජීවිතයේහි සුරක්ෂිත ජීවන ප්‍රතිපදාවට පත් වෙන්නේ සතිපට්ඨාන තුල වාසය කිරීම. නිතරම තමන්ගේ කය, වේදනා, සිත, සිතවිලි කියන මේ හතරේ සිත තියාගෙන හු ඉන්න උත්සාහ කරනවා. ඔහු තමන්ගේ හිතට බාහිරෙන් පීඩාවක් එන්නට, කෙලෙස් එන්නට අවස්ථාව දෙන්නේ නැහැ. තමන්ට වටිනාම දේ තමන්ගේ හිත, අන්නේ හිත ආරක්ෂා කරන හොඳම කල්යාණ මිත්‍රය බවට පත් වෙන්නේ. එන්න මේ සමාධිමත් සතිමත් බව හිතේ සිහිය දිනු කිරීම සම්මා සතිය කියන කර්ණය. මේ සම්මා සතියෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? ඔහු හිත සමාධිමත් වෙන්න වෙන්න ඔහු ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මෙන්න මේ කරුණු නිතර නිතර මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙහෙම මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? ඔහු දන්නවා ඔහු විපස්සනාවෙන් තමන්ගේ මේ සම්මා දිට්ඨියට අනුග්‍රහ සපයා ගන්නවා. විපස්සනාව කියන්නේ මොකද්ද? බොහෝ විට අපි හිතන්නේ අතීතය අමතක කළා, අනාගතයේ ප්‍රාර්ථනා නොකළ වර්තමානයේදීම තමයි අපි බොහෝ විට විපස්සනාව කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනේ ධර්මයේ ගැඹුරින් පැහැදිලි කළ බලනට අපට ඉතාම පැහැදිලි කාරණයක් පේනවා. විපස්සනාව අපි වඩන්නේ මේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව. අනිච්චානුපස්සනත්තාය ආවජන කිරියාභ්‍යකතා විඥානචර්යා කියලා මේක සඳහන් කරනවා. විඥානචර්යා කියන්නේ අර මුලින්ම ඇති වෙච්ච ස්කන්ධ පංචකය, දැන් මේ මොහොතේ නිරුද්ධ වෙච්ච නිරුද්ධ වෙලා තියෙන ස්කන්ධ පංචකය. නැත්තං ඇස, රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියලා. දැන් අපි මේ මොහොතේ රූපයක් හඳුනා ගන්නකොට ඊට පාදක වෙච්ච මුල් අද්දැකීම නිරුද්ධ වෙලා තියෙන්නේ. අන්නේ නිරුද්ධ වෙච්ච අද්දැකීම තමයි අපි අනිත්‍ය ආදී වශයෙන් බලන්නේ. ඒක හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. ඒක එකතකින් මේ මොහොතේ බලන විතරක් නෙවෙයි. අපි හිත සමාධිමත් වෙන්න වෙන මේක තමයි නුවණින් බලන්නේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන්නේ. අර බාහ්‍ය දාරුචීරිය සූත්‍රයේ දේශනා කරපු විදිහට දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන කාරණය. දුටු දෙහි දුටු බව පමණයි මේ අතීතය බලන්නේ. දිත්ත කියන අතීත පදයක්, සුත කියන අතීත පදයක්. අන්න ඒ දේ ගැන අපි නුවණින් බලනවා. අන්න ඒ දේ නුවණින් බලන්නේ වර්තමානයේ හිත තියාගෙන. වර්තමානයේ තමයි ඉන්න බව අවධානයෙන් තමයි මේක කරන්නේ. වර්තමානයේ තමන්ගේ කය ගැන, සිත ගැන, සිතවිලි ගැන, වේදනා ගැන අවධානයෙන් ඉදිමින් තමයි ඒ වර්තමානයේ සිටීම මාර්ගය. මාර්ගයේ සිටීමෙන් අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේ බැලීම, ඒක මාර්ග සත්‍යය. වර්තමානයේ සිටීම සතිපට්ඨානය. වර්තමානය තුල අවධානයෙන් ඉදිමින් අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන මෙනෙහි කිරීම සතිපට්ඨාන භාවනාව කියලා සඳහන් කරනවා. ඔබට සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රය ඔබ බැලුවොත් ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. විභංග සූත්‍රය ඉතාම පැහැදිලිව සඳහන් කරනවා සතිපට්ඨාන කියන්නේ මොකද්ද, සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද, සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ තුල මේ මොහොතේ තමන්ගේ කය, වේදනා, සිත සහ සිතවිලි ගැන අවධානයෙන් ඉඳීම. එහෙම ඉඳිමින් බලන්නේ මොකද්ද අපි? බලන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච ඇස, රූපය ආදී දේ තමයි බලන්නේ. මේ මොහොතේ ඔබට ඔබේ ඇසට රූපයක් පේනවා නම් ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. මේ මොහොතේ මා මේක දකින්නේ නිරුද්ධ වෙච්ච ඇස, නිරුද්ධ වෙච්ච රූපය, නිරුද්ධ වෙච්ච චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනාව, රූප සංඥා, රූප සංචේතනා නිරුද්ධ වෙච්ච තැනකයි මා මේක මේ වෙලාවේ මනෝ විඥාණයෙන් දකින්නේ කියලා දැක ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්නවා කියන්නේ මෙතෙන්ට. මේක අපිට කවදාවත් හිතලා ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේම සිතින් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා. අන්නේ ධර්මයට හිත ප්‍රසාදය ඇති කරගෙන, විශ්වාසය ඇති කරගෙන මුලින් ශ්‍රද්ධාවෙන් අදහන්නේ මේකයි අපි. හැබැයි අපි මේක හැමදාම ශ්‍රද්ධාවෙන් අදහන්න ඕන දෙයක් නෙවෙයි. තමන් කාලයක් පුහුණු කරනකොට තමන්ටම මේක ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමේ ඉහළම මට්ටමට සඳහන් කරන්නේ අස්සද්ධෝ අකතඤ්ඤෝ කියලා. එදාට අපි තවදුරටත් ශ්‍රද්ධාව වෙන්නේ වි අදහන්නේ තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන් දකිනවා. ඒකට කියන්නේ අස්සද්ධෝ කියලා. පින්නොතේ මෙන්න මේ මට්ටමට එන්න නම් අප කුමක්ද කළ යුත්තේ? හැම වෙලාවෙම දකින්න මේ දකින රූපය අපි දකින්නේ නිරුද්ධ වෙච්ච අවස්ථාවකයි. ඊටාම වේගයෙන් නික්මෙන මේ සිත, ගෙවෙන මේ සිත නිරුද්ධ වෙච්ච මොහොතකයි මනෝ විඥාණයෙන් මේක දකින්නේ කියලා බලන්න දක්ෂ වෙන්න. ඔබ යම්සාක් ජීවිතේ දුක් සැප විඳනන් ඉඳේ මෙන්න මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් ගැන කියනක ඔබ දකිනවා. පින්නොතුනේ ඔබ ඇඬුවා නම් ඇඬුවේ අර නිරුද්ධ වෙච්ච රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් කියලා දැකලා. ඔබ සිනහසුණා නම් සිනහසුනේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ, රූප ශබ්ද ආදී අරමුණු මේ මොහොතේ තියෙන දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙනයි ඔබ යමක් කෙරෙහි ආස කරා නම් ආස කරේ, යමක් පිළිබඳව අමනාපුණා නම් අමනාපුනේ අර අවිද්‍යාව තුලයි. ඔබ යම් කිසි දෙයකට ආඩම්බර වුණා නම්, මාන්න ඇති කරගත්තා නම්, කිසියම් කෙනෙකුට ඊර්ෂ්‍යා කරා නම්, ඡන්ද ද්වේෂ භය මෝහ කියන මේවකින් අගතියට ගියා නම්, ප්‍රාණඝාත ආදී අකුසලයක් කරා නම්, මේ හැම මොහොතකම අපි ක්‍රියා කරලා තියෙන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට ගැනීමෙහි ආදීනව විදියට. එතකොට ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙන්නේ කොතනද? මේ මොහොතේ රූපයක් පේනකොට මේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද මා දකින්නේ කියන අවබෝධයට අපි පත් වෙනවා තින් පින්නතුනි. මෙතෙන් තමයි අපි ශ්‍රද්ධාව හටගන්නේ. මෙතනින් තමයි අපට ජීවිතේ වීරිය හටගන්නේ. මෙතනින් තමයි අපි සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන මාර්ගයට දැඩි වීරියෙන් එළඹෙන්නේ. මෙතෙන්දි තමයි අපට සැබෑ ලෙසම ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව, අකාලික බව පේන්නේ. පින්නතුනි, විනාඩි 10ක් පින්නතුනි මේ ගැන හිතලා බලන්න ඔබ. විනාඩි 5ක් හිතලා බලන්න. ආමෝසෙන් මෙන්න මේ සිද්ධියයි අපේ ජීවිතේට වෙන්නේ කියලා විනාඩි 2ක් ඔබ හිතලා බලන්න. ඒ විනාඩි 2 තුලදී ඔබට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පේනවා. ඔබට පුදුම විදිහේ වීරියක් ජීවිතේ හට ගන්නවා. මොකක්ද ඒ වීරිය? මේ දහම ඉක්මනටම ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා. ඇයි ඒකට හේතුව? මේ අවබෝධය අපි නොසිටියොත් මොකද වෙන්නේ? අනිත් අය බනිනකොට අපිට බැනුම් අහන වෙනවා. ඇයි ඒක නිරුද්ධ වෙච්ච රූපයක්, ශබ්ද රූපයක් කියලා දකින්නේ නැහැ? ඒක මේ මොහොතේ ඇති දෙයක් විදිහට අපි ඒ ශබ්දය තුල හිත බැසගෙන දුක් විඳිනවා. ඇසට දකින රූපය නිත්‍ය දෙයක් හැටියට ගත්තොතින්, තාම තියෙන දෙයක් හැටියට ගත්තොතින්, ඇත කියන අන්තේ හිටියොතින්, සමුදයන්තේ හිටියොතින් අපි ඒ ගැන රාගාදී ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතියෙක්ගේ මරණයක් පිළිබඳව, ලෙඩවීමක් පිළිබඳව, හදිසි අනතුරක් පිළිබඳව ප්‍රවෘත්ති යහවන තින් අපි අඬන්න වැළපෙන්න කඳුළු ටික සූදානම් කරගෙන ඉන්නේ. මේකයි පින්නතුනි ජීවිතය අතාරතය. මේක අපි අවංකව තීරුම් ගන්නට ඕන. අපි රසවත් ආහාර පාන ගන්න පින්නතුනි ශරීරයේ දිගට පවත්වා ගන්නට. ඇත්තට මේ ගන්න ආහාර වලින් තමයි කඳුළු ටිකත් අපි හදාගන්නේ. අන්නේ කඳුළු ටික අපි සෝදානම් කරගෙන ඉන්න මොහොතද? ඇත්තටම පින්නතුනි කඳුළු ටිකෙන් අපිට දුකක් එනවා නම් අන්න ඒ දුකටත් අපි පිළියම යොදන්නට ඕන මෙන්න මේ ධර්මය තුලින්. බුදුරජාණන් වහන්සේ මෙතරම් වටිනා ධර්මයක් අනාවරණය කළේ අපට අපේ නෙත් දෙකට එනේ කඳුළු ටිකෙන් අපිව නිදහස් කරන්න. අපේ සංවේගය නිදහස් කරන්න. ඔබ දන්නව එදා පටාචාරා වැනි අය ළඟම ඥාතීන් 6 දිනක් මිය ගිය පවස්තාවේදී හදවතේ ඇති වෙච්ච දුක ඔබට හිතා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එදා කිසා ගෝතමී අර තමන්ට හිටිය එකම දරුවාගේ වියෝවෙන් ඇති වෙච්ච සංවේගය, බන්දුල මාලිකාව ඇගේ දරුවන් 32 දෙනාත්, ස්වාමියා වෙච්ච බන්දුල සේනාධිපතියත් නැතිවීම හටගත්තු දුක නැති කරගත්තේ කොහොමද? මෙන්න මේ යථාර්ථයට හිත තියලා පින්නතුනි. එවැනි මහා දුක් කන්දරාවකින් නිදහස් වුණා නම් ඔබට අපට අද තියෙන දුක් සමුදායෙන් නිදහස් වෙන්න බෑ කියලා ඔබ හිතනවද? සැබවින පුළුවන් පින්නතුනි. ඊට සරිලන දහමක් තමයි බුදුහමර දේශනා කළේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය නුවණින් අපි දැනගන්නට ඕන. සම්මාදිට්ඨියෙන් සුතමේ ඥාණයෙන් මේක දැනගෙන අන්නේ සුතමේ ඥාණය තවදුරටත් දියුණු කිරීම වශයෙන් චින්තාමය ප්‍රඥාවක් බවටත්, භාවනාමය ප්‍රඥාවක් බවටත් දියුණු කරලීමේ මාවත තමයි මේ අනුග්‍රහිත සූත්‍රයෙන් බහතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මුලින් සම්මාදිට්ඨිය ඇති වෙනවා සුතමේ ඥාණෙ විදියට. ඒක තවත් දියුණු කරගන්න නම් මොකද කරන්නට ඕන? සීලානුග්‍රහිතාච හෝති, සීලයෙන් අනුග්‍රහයවත් බව ලබන්නට ඕන. මේක ඇති වෙච්ච පමණට හැකිතා කායික වාචික සංවරය ඇති කරගන්නවා. තවදුරටත් ගිහිලා පංචශීල ආරක්ෂා කරනවා. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා නැචකුද්දන් සමාචරයේ කිංචී යේන විඤ්ඤෝ පරිඋපදීයං කියපු ආකාරයට නුවණැත්තන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරින්න තරම් ඔහු තමාගේ කායික වාචික ශික්ෂණය පවත්වා ගන්නවා. සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. හැබැයි ඒ සීලය හුදෙක් නිකන් සීලයක් නෙවෙයි, දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදිහට ඇත නැත කියන අන්ත දෙකෙන් දුරවෙච්ච, නැත්තම් පරිසම්පාදේ පිළිබඳව සුතමේ ඥාණයෙන් අවබෝධය සහිතව දෘෂ්ටි පරාමර්ශනේ නොකරන සීලයක් බවට පත් වෙන්නට ඕන. අන්න ඒකයි භාගතුන් වහන්සේ පැහැදිලි කළේ සීලය ප්‍රඥාවෙනොත්, ප්‍රඥාව සීලෙනොත් පිරිසුදු වෙන්න ඕන කියලා. බුදුදහම නිතරම මේ සීලය ආරම්භ වන්නේ සම්මාදිට්ඨි පුරේ ජවං, සම්මාදිට්ඨිය පෙරමුණේකට යන්නට ඕන. සීලං සුවිසුද්ධං දිට්ඨිං චුජුකා කියන්නේ මේකයි. සීලයෙන් පිරිසුදු වෙලා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියෙන් ඍජු වුණොත් තමයි අපට සැබෑ ලෙසම සීලය අර්ථවත්දයක් බවට පත් වෙන්නේ. එහෙම නොමැති සීලයෙන් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් ඒක නිර්වාණ අවබෝධයට හේතු වන සීලක් වෙන්නේ නැහැ. ඒක සීලබ්බත පරමාර්ථයට යනව මිසක් මාර්ගාංගයක් බවට පත් වෙන්නේ නැහැ. මාර්ගාංගයක් බවට පත් වෙන නම් සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට ඒ සීලය සම්මාදිට්ඨියේ පෙරමුණේකට යන සීලක් වෙන්නට ඕන. මෙන්න මේ විදිහට සීලෙන් අනුග්‍රහවත් බව ලබනකොට අපි තවදුරටත් ධර්ම ශ්‍රවණය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව ලබා ගැනීමේ අකණ්ඩ ක්‍රියාවලියෙහි කරුණු හතරක් ලෙස කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. මේ කරුණු පහම තමයි වෙනත් විදියකින් බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග විදියට පඤ්ඤා බුද්ධිකර ධර්මයන් විදියට දේශනා කරන්නේ. අන්න එතෙන්දි පින්නතුනි ධර්ම ශ්‍රවණය කියන්නේ මෙන්න මේ සුතවන්ත භාවයේ සුතානුග්‍රහිතාක හෝති කියන්නේ මේකයි. සෘතවත් බවින් නිතර නිතර අනුග්‍රහ දක්වා ලබා ගන්නට ඕන. බණහමින් කර්මය පිළිබඳව, හේතුඵල ධම පිළිබඳව, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකය, රූපය කියන්නේ මොකද්ද, වේදනාව කියන්නේ මොකද්ද, සංඥාව කියන්නේ මොකද්ද, සංස්කාර හටගන්නේ කොහොමද, විඥානයේ ස්වභාවය මොකද්ද, මේ කරුණට අදාළ ධර්ම දේශනා දිගින් දිගටම අහන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සාකච්ඡානුග්‍රහිතායිත හෝති. කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහුණාම නිතරම මේ කරුණ සාකච්ඡා කරන්නට ඕන. රූපය කියන්නේ මොකද්ද? මේක සතර මහා භූත රූප විතරක් නෙවෙයි. මේක තව රූප 24ක් එක් කියන්නේ මේක. මේ රූපය පෙරණොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ වගේ කරුණ අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම චතුරාර්ය සත්‍ය කරුණ වෙන වෙනම තේරුම් ගන්නට ඕන. දුක් සත්‍ය කියන්නේ මොකද්ද? ලැඩවීම මහලවීම විතරක් නෙවෙයි. සංකේත වෙන පංචපාදන කන්දා දුක්ඛ කියලා එකක් තියෙනවා. ඒ වගේම කුසලත් අකුසලත් නවන අවස්ථාව ගැන සඳහන් කරනවා. විපාක මට්ටමේ අවස්ථාවක්, කායික දුක, චේතසික දුක නොවන ස්ථානයක් දුක සත්‍ය විදිහට විස්තර කරනවා. මෙන්න මේ කරුණ වලට අදාළ දහම් කරුණ පින්තුනේ අපි නිතර සාකච්ඡා කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ලැබුණාම කාලයන ධම්ම සාකච්ඡා කියන්නේ මේකයි. හොඳ අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබෙන හැම අවස්ථාවකදීම කල්යාණ මිත්‍රයන් සමග, ගුණ නුවණැති අය සමග මේ කරුණ සාකච්ඡා කරන්නට ඕන. සමතානුග්‍රහිතාචය දිනෙන් දින පින්නතුනේ සමතේ දිනු කරන කාලේ වැඩි කරගන්න. ඔබට ඊටාම කැමැති භාවනාවක් පුහුණු කරන්න පුළුවන්. ධර්මයේ සමත භාවනා කමටන් 40ක් තියෙනවා. දසකසින, දසඅසුබ, දසඅනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්පන, පටිකූල මනසිකාරය, ආහාරය පටිකූල සංඥාව, ධාතු මනසිකාරය, මේ වගේ කරුණු 40ක් ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඔබේ කැමැත්ත පරිදි ඔබට මේ පුහුණු කරමින් ඔබේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ජීවිතේට වටිනාකමක් දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ඉන්න නුවණැති බුද්ධිමත් කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම, කරන්න පුළුවන් ඉහළම දේ, වඩන්න පුළුවන් ඉහළම දේ හැටියට දේශනා කළේ සමත විදර්ශනා කියන දෙක. අභිඥා සූත්‍රයේදී දේශනා කළා. මෙන්න මේ මට්ටමට එන්න නම් පින්නතුනි අපේ මේ ජීවිතයේ සම්මාදිට්ඨිය පෙරමුණේ කරගත්තු අකණ්ඩව මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් බවට පත් වෙනට ඕන. අන්නෙහිදී දිනෙන් දින තමා සමත භාවනාව කරන කාලේ වැඩි කරගන්නට ඕන. මෛත්‍රී භාවනාව, සීල සත්ව සුවපත්ත්ව ආසුවපත්ත්ව කියලා මෙනෙහි කිරීම, නැත්නම් ආසාස ප්‍රසාසය මෙනෙහි කිරීම, අරහං සම්මා සම්බුද්ධ වාදී බුදුගුණ සිහිපත් කිරීම, ස්වාඛාත සන්දිටිකා කාලික ආදී ධර්මයේ ගුණ සිහිපත් කිරීම, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී සංඝ ගුණ සිහිපත් කිරීම, නැත්නම් ආස්වාස ප්‍රස්වාස ගැන සිත යොදා ගැනීම, මේ වගේ කරුණෝස්සේ සිත සමාධිමත් කරන කාලය දිනෙන් දින පැයෙන් පැය තත්පරයෙන් තත්පරය අපි වැඩි කරගන්නට ඕන. මේ සමාධිය ලබන තරමට පින්නොතුනේ මුලදී ටිකක් අපට අමාරුයි. නමුත් කාලයක් පුහුණු කරනකොට තමාගේ ජීවිතයේ විනෝදාංශය බවට පත් වෙන භාවනාව. භාවනාවෙන් ලබන සුවයට අපි හුරු වනවතින් අපි වර්තමානයේ මේ ලාමක දේවල් සඳහා කරන කාලය හුඟාවකට අඩු වෙනවා. අපි බාහිර දේවල් මත යැපෙන ගතිය අඩු වෙනවා. දැන් අපි හුඟා බාහිර පුද්ගලයන් මත යැපිලි ඉන්නේ. බාහිර රූප ශබ්ද ආදිය තුල හිත බැස ගනිමින් ඉන්නේ අපි. අපට අද තනියම ඉන්න බැරි වෙලා තියෙනවා. කොමක් හෝ ඩිවයිස් එකක්, ඉන්ටර්නෙට් එක, දුරකථනය මේ වගේ දේවල් ආද අපට පරිශීලනය නොකර බැරි මට්ටමකට ගිහිල්ලා තියෙනවා පින්නතුනි. ඇයි ඒකට හේතුව? මේ ආධ්‍යාත්මික සුවයේ සැබෑ අසිරිය අපි විඳ නොගැනීම නිසා. අනේ නිසා අපි වඩා වඩාත්ම දහමට නැඹුරු වෙනවා නම් අපි අර බාහිර දේවල් තියෙන ආශාවෙන් එන මඩු වෙලා අපි මේ මානසික සතුට සමග කටයුතු කරන බවටපත් වෙනවා. ඒ නිසා මේ සම්මා දිට්ඨිය සඵල වෙන නම් සමතානුගහිතාච හෝති කියපු විදිහට සමතෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සමතයේ සඳහා කරන කාලය ටිකින් ටික වැඩි කරන්නට ඕන. එහි සතුට මරණයෙන් මතු නෙවෙයි මේ ජීවිත කාලය තුරම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ලබන්න පුළුවන්. එපමණක් නෙවෙයි විපස්සනානුගහිතාච හෝති කියපු විදිහට විපස්සනාවෙන් අනුග්‍රහවත් බව ලබනකොට කොමක්ද වෙන්නේ? අපි ඒ හිත සමාධිමත් වෙන්න මොකද කරන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍ය ආදී වශයෙන් ඇස පිළිබඳව වූ කාරණා නෝනින් මෙනෙහි කරනවා. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි, මේ ආදී වශයෙන් මෙනෙහි කරනවා. සෝතය අනිත්‍යයි, සද්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, මේ ආදී වශයෙන් මෙනෙහි කරනවා. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍ය ආදී වශයෙන් බලනවා. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහ විඥානය අනිත්‍ය ආදී වශයෙන් මේ ආදී වශයෙන් රූප ආදී අරමුණු, ඇස ආදී ඉන්ද්‍රිය, චක්කු විඥාන ආදී විඥාන, චක්කු සම්පස්ය ආදී ස්පර්ශ, රූප සංඥා ආදී සංඥාවන්, රූප සංචේතන ආදී සංස්කාරයන් මේ හැමදේම අපි බලනවා. අහුත්වා සම්බුතං හුත්වාන වෙස්සති, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින දකින මොකද වෙන්නේ පිනතුනි? බාහිර රූපයක් පේනකොටම අපි දන්නවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ දකින්නේ. ශබ්දයක් අහනකොටම දන්නවා මේ නිරුද්ධ වෙච්ච ශබ්දයක් මනසින් දකින්නේ කියලා. එදාට අපට පිනතුනි බාහිර දෙයක් ගැන දැඩි ආසාවක්වත්, අමනාපයක්වත්, මාන්නයක්වත්, ආඩම්බරයක්වත් ඇති කරගන්න බෑ. අපිට එදාට ලෝභයක්, රාගයක්, ද්වේෂයක් ඇති වුණොත් මොකද වෙන්නේ? එදාට අට්ටි යති, හරා යති, jigucchati කියලා කියනවා. තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. අනේ මේ නිරුද්ධ වෙච්ච රූපයක් මා මනසින් බදාගෙන ඉන්නේ, තමන්ගේම මනසටම නේද මේ ආශා කරන්නේ? තමන්ගේම මනසටම නේද මේ රාග කරන්නේ? තමන්ගේම මනසට නේද මේ ద్వේෂ කරන්නේ? තමන්ගේම මනසත් එක්ක නේද මේ මාන්නයෙන් ඉන්නේ, ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ? බාහිර රූපයට මේක දැනෙන්නේවත් නෑ නේද කියලා ඔබ දකිනවා. එදාට අපේ සම්මා දිට්ඨියෙන් බැහැර වෙන, ආරසංගික මාර්ගෙන් ඉවත් වෙන හැම මොහොතකම තමන්ට තමන්ගේම ජීවිතය ගැන ලැජ්ජාවක්, අප්‍රසාදයක් ඇති වෙනවා, පිළිකුලක් ඇති වෙනවා. ඉක්මනටම නැවත දහමට එළඹෙනවා. මා වගේ ධර්ම ශ්‍රවණය කරපු, බුදුහාඳුරු සරණ ගිහිපු බුද්ධ ශ්‍රාවකයෙකුට මේ වගේ මෝඩ වැඩ කරන්න හොඳ නෑ කියන අවබෝධයට ඉක්මනින් වෙනවා. එනවා විතරක් නෙවෙයි, ඒ තැනැත්තා ප්‍රඥාව තුළ වාසය කිරීම හේතුවෙන් ටිකෙන් ටික ඔහු බාහිර රූපයෙන් නිදහස් වෙනවා. යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝ නගහදති කියන්නේ මේකයි. පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරන්නේ නැහැ කියලා කියන්නේ මේකයි. ඔහු දකින්න රූපේ නිරුද්ධච මොහතකයි මේ ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, ඔහු නාමයන්තේනොත් සිත පැත්වෙනොත් ඔහු නිදහස් වෙනවා. මනසෙත් අනිත්‍යතාවය ඔහු බලනවා. මේ බලන්න බලන්න මොකද්ද වෙන්නේ? අපේ අවසාන දිනුව කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධයට පැමිණීම. අනුත්පාද නිරෝධය කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදිහටම හිත පිහිටනවා. එහෙම පිහිටන්න පිහිටන්න මොකද්ද වෙන්නේ? න අබිනන්දති, න අබිවදති, න අජ්ජෝ සායතිට්ඨති. කිසිම දෙයක් ගැන සතුට වෙන්නේ නැහැ, ගුණ කියන්නේ නැහැ, හිත බැසගන්නේ නැහැ. යමක් ගැන කතා කරත් කතා කරන ඉතාම සිහියෙන් මේ නිරුද්ධ වෙච්ච නාම රූප දෙකක් පිළිබඳව නේද මා වර්තමානයේ මන ආයතනෙන් අරගෙන මනෝ විඥානය අසුර කරන්නේ කියලා දකිනවා. එහෙම දකින්න දකින්න පංචස්කන්ධයේ අපචේත යනවා, වැය වීමට යනවා. රූපාදී ස්කන්ධ පංචකයේ තෙගින් ටික එහි බර බිමින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් අනිත් පැත්තෙන් ඔහු ස්පර්ශේ නිරෝධාන්තය, නැත්නම් අසාදී ආයතන වලින් ගත්ත අරමුණු දැන් නිරුද්ධ වෙලා තියෙනවා කියන අවබෝධය තුල ඔහු පිහිටලා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙම ඉන්න ඉන්නම මේ තැනැත්තා බාහිර දුක් සමුදායෙන් නිදහස් වෙනවා, ආධ්‍යාත්මික සතුට ඔහුගේ දිනු වෙනවා. ඔහු අර ශ්‍රද්ධාවෙන් හටගත්තු මේ ධම්මග වීරියෙන් දිනු කරගෙන සතියෙන් තවදුරටත් ඒක අලංකාරවත් කරගෙන සමාධියෙන් ඔපවත් කරගෙන ප්‍රඥාවෙන් බබලන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගෙන එතනින් නොනවති සති සම්බොජ්ජංග, ධමවිජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සදි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියලා අර ශ්‍රද්ධාදීන් ආරම්භ කරපුගේ ගමන් මග සතිමත් බවින් වඩාම තහවුරු කරගෙන සති ආදී මේ අංග ඔහුගේ ජීවිතයේ නිවන ලබා ගැනීම සඳහා ප්‍රධාන අංග බවට පත් කරගෙන ඔහු සම්පූර්ණයෙන්ම නිවන් මගට බැසගත්තු නැත්නම් ආරස්සංගික මාර්ගයේ නැමැති ස්රෝතයට දිය පහරට බැසගත්තු නිර්වාණය නැමැති සාගරය කරා මොහොතක් පාසා ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට ධර්ම ශ්‍රවණය කරන්න විතරයි පිනුතුනි කාලය අවශ්‍ය වන්නේ. ඔහුගේ සමස්ත ජීවිතයම ධම පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. නිතරම මෛත්‍රී භාවනා වඩමින් කාලය ගත කරනවා. ඔහු කරන වැඩ ඉතාම සිහියෙන් කටයුතු කරනවා. කරන හැම දෙයක්ම සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවෙහි දක්වන ආකාරයට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරිට යනකොට ආපස්සට එනකොට උසිහියෙන් යන්නේ මේ රූපස්කන්ධය අනිත්‍යතාවය දකිමින්. ඒ වගේම ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිපස බලනකොට දෙපස බලනකොට උසිහියෙන් හැම දෙයක්ම මේක කරන්නේ. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිනකොට අකුලනකොට ඉතාම සිහිමව කරන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඔහු ශරීර කෘත්‍යයන් කරනකොට ඉතාම සිහියෙන් ඒක කරන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන ආදී අනුභව කරනකොටත් නිදිනකොට ඉරියව පවත්වනකොට ඔහු සිහියෙන් කරන්නේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති. ගමන් බිමන් ආදී මේ හැම දෙයක්ම කරනකොටත් ඔහු සිහියෙන් කරන කෙනෙක්. කතා කරනකොට කතා නොකර ඉන්නකොට මේ හැම තැනකදී මේ කෙනා ඊටාම සිහියෙන් කටයුතු කරන්නේ ඔහුට හැම තැනක්ම භාවනා මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඔහු ඇවිදින හැම තැනක්ම සක්ම මළුවක් බවට පත් වෙනවා. ඔහු ඉඳගන්න හැම ආසනයක්ම ඔහුට භාවනා ආසනයක් බවට පත් වෙනවා. ඔහුට හැම තැනම ධර්මයේ පුහුණු කරන්න තියෙන ස්ථාන. මේ සතිමත් භාවයෙන් ඉන්න ගමන් ඔහුගේ හිතට එන හැම අරමුණකම ඔහු දකිනවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් මා මනසින් දකින්නේ. ඒ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අවසාන වශයෙන් ඔහුට වඩන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ හැම මොහොතෙම හටගන්නවා නිරුද්ධ වෙනවා, හටගන්නවා නිරුද්ධ වෙනවා, හටගන්නවා නිරුද්ධ වෙනවා. මේ හට ගැනීම නිරෝධිය දකින මේ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කෝහු නෝනින් දකිනවා. පින්නතුනි, කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රුතවත් භාවය ලබාගත්තු කෙනා යෝනිසෝ මනසකාරයත් එක්ක ඒකට සම්බන්ධ කරගෙන අර සුතමය පඤ්ඤාව, චින්තාමය පඤ්ඤාව බවට පත් කරගන්නට ඔහු අඛණ්ඩව සිල්වන්ත වෙඳිමින් ශ්‍රුතවන්ත භාවයේ දිනු කරමින් ධර්ම සාකච්ඡා පවත්වමින් ඒ දැනත්තා සමත විදර්ශනා භාවනා තුළ අඛණ්ඩව ජීවිතය පවත්වා ගනිමින් අර සම්මා දිට්ඨියට උපකාරවත් බව ලබා ගන්නවා, සම්මා දිට්ඨිය ශක්තිමත් කර ගන්නවා. සම්මා දිට්ඨියෙන් ආරම්භ කර මේ ගමන් මග සම්මා සමාධිය දක්වාම ගමන් කරනවා. එහි අවසාන ප්‍රතිඵලෙ විදිහට ඔහු සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් අවස්ථා දෙකකට පත් වෙනවා. තම අසා දැනගත්තු මෙතෙක් කල පුහුණු කරපු චතුරාර්ය සත්‍ය හොට සම්මා ඥානයේදී තාම ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන තරමට ඒ තැනැත්තා ලෝභ ආදී අකුසල දහම් වලින් මිදෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණ වලින් මිදෙනවා. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම වලින් නිදහස් වෙනවා. දිට්ඨි අනුසය ආදී අනුසය ධර්ම වලින් ඔහු ටිකෙන් ටික නිදහස් වෙලා මේ සංසාර චක්‍රයෙන් ටිකෙන් ටික ඉවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔහු අකණ්ඩව සතර සතිපට්ඨානය තුළ නැත්තම් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ෂේම භූමියේහි, බුද්ධ භූමියේහි, බුදුරජාණන් වහන්සේගේ විශේෂ ශේත්‍රයේහි අඛණ්ඩව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, මේ සඳහා යෙතු වන කරුණු පහක් උපකාරවත් බව සලසන සම්මාදිටිය සඳහා හේතු වන අංග පහක් පිළිබඳව දැක්වෙන සූත්‍රයයි අද අප සාකච්ඡා කළේ. ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායේහි පංචක නිපාතේ එන අනුග්‍රහිත සූත්‍රය ඉද භික්ඛවේ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච හෝති සුතානුග්‍රහිතාච හෝති සාකච්ඡානුග්‍රහිතාච හෝති සමථානුග්‍රහිතාච හෝති විපස්සනානුග්‍රහිතාච හෝති කියපු විදියට මහණෙනි මේ ශාසනයේ සම්මාදිට්ඨිය කරුණු පහකින් උපකාරවත් බව අනුග්‍රහ ලබන්නට ඕන. ඒ මොනවද? අර ශ්‍රුතමය ඥාණයෙන් ඇති කරගත්තා වූ සම්මාදිට්ඨිය සීලවන්ත භාවයෙන් තවත් දිනු කරගන්නට ඕන. සෘතවත් භාවයෙන් පෝෂණය කරගන්නට ඕන. සාකච්ඡාවෙන් ගැටළු निराකරණය කරගන්නා ගමන් සමාධිමත් භවෙන් විසිතුරු කරගනිමින් ප්‍රඥාවෙන් මේ ගමන් මඟ ආලෝකවත් කරගන්නට ඕන. ප්‍රඥාවෙන් බබලන්නට ඕන. අන්නේ සඳහා හේතු වන ඉතාම වටිනා සූත්‍රයක් අද අප මේ සාකච්ඡා කළේ. ඉතින් මේ ගැන තව තවත් අවබෝධය දිනු කරගෙන අකණ්ඩව මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න උත්සාහ ගන්න. ඔබ මේ ධර්ම දේශනාව ආරම්භ කළේ මෛත්‍රී භාවනාවෙන්. ලෝවැසි හැම දෙනා කෙරෙහිම සුවපත් වෙත්වා කියන මෙත්සිත ඔබ අකණ්ඩව පවත්වා ගන්න. මෙතනින් නැගිටලා ගියත් ඔබ නිතරම තමන්ගේ සිත කය ගැන අවධානයෙන් ඉන්න. ඒ අතර ඔබට පේන ඇහෙන රූප ශබ්ද ආදී මේ සියලුම අරමුණු ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච මොහොතක මා මනසින් දකින්නේ කෙනෙක් කියන මේ කාරණය ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම මෙනෙහි කරන්න. එපමණට පින්නතුනි ඔබ ජීවිතයේහි සම්මාදිට්ඨිය තවදුරටත් පෝෂණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අහන හැම දහම් පදයක්ම ධර්ම සාකච්ඡාවක්ම මේ සඳහා තවදුරටත් උපකාරවත් බව ලබා ගන්න. ඒ සඳහා ඔබට අකණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම වැදගත් වෙනවා. ඔබ ගුණ දහමින් දිනු වෙන්න කල්යාණ මිත්‍රයන් ඔබට සමගාමී මුණ ගැහෙනවා. ඒ නිසා ඔබට විශේෂයෙන් මේ වගේ කාලයක ලෝකයේ බොහෝ දෙනා ධර්මයේ කෙරෙහි වේගෙන් පැමිණෙන කාලයකයි ඔබ මාත්මේ ඉන්නේ. බෞද්ධයන්ටත් වඩා ඔබටින් අබෞද්ධය අද ධර්මය හොයාගෙන යන කාලයක්. ඔවුන්ගේ ජීවිතයේ ඉහළම ඉලක්ක බවට පත් වෙලා තියෙන්නේ විශේෂයෙන් අද බටහිර මනෝවිද්‍යාඥයන්ගේ ඉහළම ජීවිත අභිලාෂ බවට පත් වෙලා තියෙන්නේ. කාරණා තුනක් හැටියට සඳහන් කරන self realization ආත්ම අවබෝධය, self actualization ආත්ම සාක්ෂාත්කරණය සහ self fulfillment කියන මේ කාරණා තුන. self realization කියලා කියන්නේ ආත්ම අවබෝධය තමන් කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ තම පැහැදිලිව චතුරාර්ය සත්‍යය දේශනා කරන්නේ මේකයි. අපේ ජීවිතය කියන්නේ චතුරාර්ය සත්‍ය තුල මේ දුක්ඛ සත්‍ය ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය කියන මේ කාරණය. අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකය. ඒ හැර වෙන කිසිම දෙයක් නැහැ. කෙටියෙන් කියනවා නම් නාම රූප දෙක, වෙනත් විදිහකින් කියනවා නම් සිත කය කියන මේ දෙක. මේ දෙක හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේකයි self realization කියලා කියන්නේ, ආත්ම අවබෝධය කියන්නේ. self actualization ආත්ම සාක්ෂාත්කරණය කියන්නේ මොකද්ද? අන්න ඒක නිසිසේ තේරුම් ගන්න නම් සමත විදර්ශනා දෙක උපරිම ලෙස වඩන්නට ඕන. බොහෝ දෙනෙක් mindfulness එක කියලා අද වඩනවා. ඕන් හිතන් ඉන්නේ වර්තමානයේ තුල සිහියෙන් ඉන්න එක. කෑමක් කනකොට කටේ රස විඳිමින් කෑම තමයි mindful eating කියලා ඕන් කියන්නේ. පින්නතුනේ මේක සම්පූර්ණම අවිද්‍යාව මත ඉන්නේ. බුදුදහමෙන් සඳහන් කරන්නේ මේ රූපේ නිදහස් වන්නට. ඒ රූපේ නිදහස් වෙන නම් කෑමක් කනකොට රස විඳින්මින් හිටියට විතරක් හරියන්නේ නැහැ. ඒත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. එතනින් නිදහස් වෙන නම් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒ රසය ඒ රූපේ නිර්මාණය වෙන හේතු ටිකම ආහාර සමුදේ රූප සමුදේ කියපු විදියට අර ආහාරයේ සමුදේ නෝලෙන් අපි දකින්නට ඕන. වේදනාවන්හි සමුදේ වැය දකින්නට ඕන. විඥානයේ සමුදේ වැය දකින්නට ඕන. සංකාරයන්හි සමුදේ වැය දකින්නට ඕන. එහෙම දකින්නට තමයි බුදුරජාණන් වහන්සේ self actualization එකෙන් නැත්නම් ආත්ම සාක්ෂාත්කරණය විදියට සමති දර්ශනා දෙකෙන් උපරිම ලෙස ජීවිතය සකසා ගන්නට ඕන. අන්න එහෙම ඉන්න කෙනාට self fulfillment ආත්ම පූර්ණත්වයට පත්වෙන්න පුළුවන්. සන්තුෂ්ටි පරමං දනං කියපු විදියට එතන නැත්තා උපරිම ලෙස සතුටින් ඉනව දුකෙන් නිදහස් වෙනවා. අතීතන්තේ නිදහස් වෙනවා. අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. අනාගතයේ තාම ඇවිල්ලා නැහැ කියලා දන්නවා. වර්තමානයේත් මේ මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. මෙන්න මේක තමයි ආත්ම පූර්ණේ කියන්නේ. මේ අවබෝධයට එන්නෙන්න ඒ තැනැත්තා යථාලාභ සන්තුට්ඨියෙන් ඉන්නවා. සන්තුට්ඨිය පරමන්දානං කියපු විදිහට ඔහුට අතීතයේ පසුත වෙන දෙයක් නැහැ, අනාගතයේ ප්‍රාර්ථනා නැහැ. මේ මොහොතෙහි ඊතාම් සිහියෙන් නුවණින් සතුටෙන් තෘප්තිමත්ව ජීවිත ගත කරනවා. ඔහුට වටිනාම මොහොත වර්තමාන මොහොත. වර්තමාන මොහොතට උපරිම වටිනාකම ලබා දීලා සතියත් සම්පජාඤ්ඤයත් නැත්තම් සිහිය සානුවන දෙක වර්තමානට එකතු කරගෙන ඔහු රූපේනොත් නිදහස් වෙලා නාමේනොත් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම විමුක්තියට ලිබරේෂන් ඉමෙන්සිපේෂන් එන්ලයිට්මන්ට් නැත්තම් නිබ්බාන කියන මට්ටමට වේගෙන් පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා කටයුතු කරන්නට ඔබ අප හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. ඇති කරගත් මේ උතුම් කුසල චේතනාව ඔබ හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට ධර්ම දේශනාවෙන් ගැටලු හැම ඇති වෙලා තියෙනවා නම් ප්‍රශ්න හැම අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. පින්නතුන් ප්‍රශ්න හැම අහන්න තියෙනවද? ගැටලු හැම තියෙනවා නම් අහන්න පුළුවන්. විනාඩි 5කින් විතර වගේ. අපි අද සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කළේ සම්මාදිට්ඨිය අංග දෙකක් ගැන අපි සඳහන් කළා. කම්මස්සගත සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨියත් අනේ සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඊට අනුග්‍රහ ලබන කරුණු පහ ගැන සාකච්ඡා කළා. මොනවද? සීලය, සිල්වන්ත භාවය නැත්නම් virtue or moral conduct, ඒ වගේම සුරතවත් බව, knowledge කියන එක, සාකච්ඡාව, discussion, ධම්ම discussion, ඊළඟට සමතය, concentration meditation and vipassana insight meditation. These four things are helpful to develop our samadhi or right understanding. අපේ ස්වාමීන් වහන්සේලාට මොන හරි විමසන්න එහෙම තියනවද? දැනට නෑ හඳුනන්න බැරි. හොඳයි, එහෙනම් හැම දිනාටම බොහොම පිං. අද දින මේ පිංකම සිදු කිරීමෙන් අපේ ස්වාමීන් වහන්සේ විශේෂ අරමුණක් සඳහන් කළා. ඒ රණේපුර සහෝදරියට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒකේ මුල් නම අපේ හාඳුර පොඩ්ඩක් මතක් කරොත් හොඳයි. සුභාසිනී රණේපුර. ඔව්, මේක අවුරුදු දෙකකට කලින් මිය ගිය සුභාසිනී රණේපුර. ඒ ආදරණීය සොහොයරියට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ ශාන්ත මහත්මාත් සුජාතා නෝනත් නේද? ඔව්, ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදරණීය සොහොයරිය ඇතුළු ඔබ නමින් මිය ගිය, ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා නමින් මිය ගිය ඥාතීන්, ගුරු ස්වාමීන් වහන්සේලා ආදී කිසියම් කෙනෙක් වෙත්නම් ඒ හැම දෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු, සාදු, සාදු. මේ සියලු පින්කම්ලානිසංසෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම දෙවියන් විසින් මේ ලෝකයක් සමුද සාසනයක් බොහෝ කාර්යයක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතින් අදත් මේ පිනතුන් සිරිත් පරිදි සතිපතා සිද්ධ කරන පින්කම විදියට පංචශීල සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා, බෝධි වන්දනාමය පින්කම්, පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම ආදිය සිද්ධ කරලා ධර්ම ශ්‍රවණය කරල මේ රැස් කරගත් සියලු පින් දහමල බලයෙන් විශේෂයෙන් මාගේ ගෞරවනීය සිරිනන්ද හාමුදුරන්ට සුදම්ම හාමුදුර ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ගුරු ස්වාමීන් වහන්සේලා සහෝදර ස්වාමීන් වහන්සේලා ඇතුළු හැම දෙනාටම මේ පින උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුන් හැම දිනාටම මේ සියලු කුසල ධර්මවල බලයෙන් ඔබ හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලෙහි වඩ වඩාත්ම ආධ්‍යාත්මික සතුටෙන් නිරාමිස ප්‍රීතියෙන් කාලය ගත කරන්නට මේ උතුම් කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නිද්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.